ආව පුද්ගල භේදයක් කියලා. ඒ පුද්ගල භේදයයි භූමි භේදයයි කියලා සිත් පිළිබඳ. ඒ සිත් ඇතිවන පුද්ගලයන් එවැගේම ඒ භූමියෙන් ගිහි ලැබෙන සිත් කියන මේ වශයෙන් මේ පාඩම් දෙක තිබෙන්නේ. අප දැනගත්තනේ පුද්ගලයන් 12 දෙනෙක් කියලා. දුර්ගති හේතුක පුද්ගලයා, සුගති හේතුක පුද්ගලයා, ත්‍රි හේතුක පුද්ගලයා, සෝවාන් ආදී මාර්ගස්ථයන් 4 දෙනා හා පලස්ථයන් 4 දෙනා කියන මේ පුද්ගලයන් 12 දෙනා. ඒ 12 දෙනාගෙන් අහේතුකේ වය කියා කීවේ ඒ අලෝභ අදෝස අමෝහ කියන හේතුන් අතුරෙන් ඒ හේතු කිසිවක් නොදෙන සිතක් විපාක සිතක් තමන්ගේ ප්‍රතිසන්දි සිත වශයෙන් ලැබුණ තැනැත්තාට කියනවා අහේතුක ප්‍රතිසන්දි කියලා. ඒබල ප්‍රතිසන්දිකයන් සිත වශයෙන් ගත්තම ලැබෙන්නේ දෙන්නයි. ඒ දුර්ගති අහේතුක පුද්ගලයා, සුගති අහේතුක පුද්ගලයා. ඒ අලෝභ දෝස මෝහ කියන හේතු තුන පමණක් මේ කතාවට ගත්තේ. ලෝභ දෝස මෝහ කියන ඒ හේතු තුන අකුසල් සිත් වල මිසක කුසල් හෝ විපාක සිත් වල ලැබෙන එකක් නෙවෙයි. විපාක සිත් වල ලැබෙන එකක් නෙවෙයි. ඒවා ඒකාන්ත අකුසල හේතු. ඒ වගේ නෙවෙයි අලෝභ දෝස මෝහ කියන ඒවා. ඒවා කුසල් සිත් වලත් යෙදෙනවා, එවිට ඒවා කුසල හේතු. විපාක සිත් වලත් යෙදෙනවා, එවිට ඒවා විපාක හේතු නැත්නම් අව්‍යාකෘත හේතු. ක්‍රියාසිත් වලත් සමහර ක්‍රියාසිත් වලත් මේ අලෝභ දෝස සමෝහ යෙදෙනවා. මේ අලෝභ දෝස සමෝහ යෙදෙන විපාක සිත් ක්‍රියාසිත් කියන මේවායේ ඒවා කුසල් නෙවෙයි. ඒවා ඒ විපාක නැත්නම් ක්‍රියා එක එින අදහස් කරන්නේ ඒවා අව්‍යාකෘත කුසල අකුසල වශයෙන් නොදන්න හේතුන් වෙනවා. ඒ නිසා ඒ තුන නොයෙදෙන කියලා කිව්වේ. තුන හෝ ඒ තුනෙන් කිසිවක් නොයෙදෙන විපාක සිත් කෙනෙකුගේ ප්‍රතිසන්දි සිතක් නානම් ඒ තැනැත්තා අහේතුකේ. එබඳු අහේතුකයන් දුර්ගතියෙහි ලැබෙනවා. දුර්ගතියෙහි සියලු දෙනාම අහේතුකයෝ. නිකසුගතියෙහි අහේතුකයන් ලැබෙනවා මේ ජාත්‍යම් දහදි වශයෙන්. ඒ අයට ඒ ද්වි හේතුකයන්ට, ත්‍රි හේතුකයන්ට කියන මේ අයට ලැබෙන සිත් අතුරෙන් සමහර සිත් ඔවුන්ට ලැබෙන්නේ නැහැ. දැන් දුර්ගති අහේතුකයා තමයි එයි ඉතාම අඩු සංඛ්‍යාවක් සිත් ලැබෙන පුද්ගලයා හැටියට දැක්වෙන්නේ. ඔහුට ලැබෙන සිත් ගණන දක්වන්නේ 37යි. ඒ 37යි කීවේ අකුසල් සිත් 12ක්, කාමාවචර කුසල් සිත් 8ක්, අහේතුක සිත් හසතුප්පාදයේ හැර 17ක් කියන්නේ. එයින් තේනවා ඒ තැනත්තාට ඒ සහේතුක කාමාවචර විපාක කියන ඒවා ලැබෙන්නේ නැහැ. කාමාවචර විපාක සහේතුක අටක් කියන්නේ. අහේතුක කාමාවචර විපාක කියලා අකුසල විපාක හැර අහේතුක කුසල විපාක 8යි සහේතුක කුසල විපාක 8යි කියලා 16ක් තිබෙනවනේ. එයින් මේ සහේතුක විපාක නැත්නම් කුසල විපාක ඔහුට ලැබෙන්නේ නැහැ. දුර්ගති අහේතුක පුද්ගලයන්. ඒකයි ඒතනත්තා පිළිබඳව තියෙන විශේෂය. ඒ සිත් අතුරෙන් කුසල් සිත් අතුරෙන් ධ්‍යාන කුසල් කෙනේ අර්පණා ලැබෙන්නේ නැහැ. ඒ වගේම ධ්‍යාන වශයෙන් ලැබෙන අර්පණා මාර්ග ඵල කියන ඒවා ලැබෙන්නේ නැහැ. කොටින් කියනවා නම් අර 37 පමණයි. ඉන් පිටතර කිසිවක් ඔහුට ලැබෙන්නේ නැහැ කියලායි ඒ ඔහු පිළිබඳව දත යුතුව තිබෙන. ඊළඟට සුගති අහේතුකයාය කියන කෙනාට ලැබෙනවා සිත් 41ක්. දේතුකයා මෙකී දෙහෙ කියනෝනේ අහේතුක සිතින් පිළිසිඳ ගන්නා අහේතුක පුද්ගලයා සුගති අහේතුක, දුර්ගති අහේතුක වශයෙන් දෙවදෑරුම් වේ. එයි කුසල විපාක සම්තිරණ සිතින් පිළිසිඳ ගන්නේ සුගති අහේතුක. අකුසල විපාක සම්තිරණ සිතින් පිළිසිඳ ගන්නේ දුර්ගති අහේතුක පුද්ගලයා. ඒ දෙදෙනාටම කාම කිරිය ජවන් 9 අර්පණා ජවන් 26 යන සිත් 35 ඒ භවයේදී ලැබෙන්නේ නැහැ. ලැබෙන්නේ නැත්තේ ඒවා ලැබීමට අභව්‍ය පුද්ගලයා. අභව්‍ය කියන වචනයෙන් දැක්වෙන්නේ නුසුදුසු කියන එක. ඒ පිළිබඳ සුදුසු බවක් නැති පුද්ගලයෙක්. එබැවින් නොවුනට ඒ කාමාවචර ක්‍රියාජවන් අප දන්නවා කාමාවචර ක්‍රියාජවන් 9 ලැබෙන්නේ රහතුන් වහන්සේට. ඒ අර්පණාජවන් 26. ඒ අර්පණාජවන් 26 කියන්නේ ඒ ධ්‍යාන ලබන්න උන්ට හා මාර්ගඵල ලබන අයට ලැබෙන සිත් 26. ඒවා ලැබෙන්නේ නැහැ. එයින් කියන්නේ ඔවුන්ට ඒ જાතියේදී ධ්‍යාන උපදවන්නට බෑ. ඒ වගේම මාර්ගඵල කියන මේවා ලැබෙන්නේ නැහැ. ඒ සුභතියේ අහේතුක ද්විහේතුක කියන පුද්ගලයන් දෙදෙනාට එතකොට දුර්ගතිය හේතුක පුද්ගලයා තමයි ඊටාම අඩු සංඛ්‍යාවක් සිත් ලැබෙන පුද්ගලයා. ඔහුට ලැබෙන්නේ සිත් 37යි. සුභති අහේතුකයයි සුගතියෙහි උපදනා ද්විහේතුක පුද්ගලයා. ඒ කියන්නේ ද්විහේතුක පුද්ගලයන් දුර්ගතියෙහි නැහැ. සුගති අහේතුක පුද්ගලයා ද්විහේතුක පුද්ගලයා කියන මේ දෙදෙනාට ඥාන සම්ප්‍රයුක්ත මහා විපාක සිත් හතරක් ලැබෙන්නේ නැහැ. එහෙනම් ඔහුට ඥාන විප්‍රයුක්ත ඔහුට ඥාන විප්‍රයුක්ත විපාක සිත් ලැබෙනවා. ඒ 37ට ඥාන විප්‍රයුක්ත මහා විපාක සිත් හතර එකතු කළාම 41ක් සිත් ලැබෙනවා. ඒ 41 සුගතියේ අහේතුකයාට ද්විහේතුකයාට කියන මේ දෙදෙනාට ලැබෙනවා. දැන් සුගතිය අහේතුකෝය කියන අය තේරුම් ගන්නට ඕනේ. අපි ඒ පුද්ගලයාගේ වශයෙන් නොලැබෙන සිතුත් තේරුම් ගන්නට පුළුවන්. මේ වැඩිම සංඛ්‍යාව දක්වන්නේ යම් යම් සිත් ලැබෙන්නට නුසුදුසු බව උපතින්ම ලබන අය සිටිනවා මේ සුගතියෙහි අහේතුකය. ජාති අන්ධ වුණොත් ඔවුන්ට චක්කු විඥාන සිත් ලැබෙන්නේ නැහැ. ජාති බධිර වුණොත් සෝත විඥාන සිත් ලැබෙන්නේ නැහැ. අනේ විදිහට මේ ඊටාම වැඩි සංඛ්‍යාව ඔවුන්ට ලැබෙන සිත් ඒ පුද්ගලයන්ගේ වශයෙන් අඩු කරන්නටත් තිබෙන. ඒ 41. ඥාන විප්‍රයුක්ත මහා විපාක සිත් හතර දුර්ගතිය හේතුකයාට ලැබෙන්නේ නැහැ. අපි ඒ සානේ අර 37 ගත්තේ. ඊළඟට ප්‍රතඥයා සහ ආර්ය පලස්තයන් සතර දෙනාට යන ත්‍රි හේතුකයන් සත් දෙනාගෙන් රහතන් වහන්සේට කුසල් සිත් 21 නොලැබේ. මේ නොලැබෙන සිත් ගණන දක්වන්නේ රහතන් වහන්සේ කියන්නේ කවුද කියන එක අප දැනගෙන තිබෙනවා. රහත් වීමේ කියන එකකින් අදහස් කරන්නේ කෙලෙස් සියල්ලම නැති කිරීම කියන එක. ඒ හතත්තා ආරකත්තා හතත්තා කියලා කියන්නේ කෙලෙස් සතුරන් නැසූ බැවින් අරහා කියන රහත්ය. ඒතකොට රහතන් වහන්සේ කියන්නේ කෙලෙස් සියල්ලම නැති කළ උතුමා. කෙලෙස් නැති කළ කෙනෙකුට කුසල් කියන ඒවා උපදින්නේ නැහැ. කුසල් ඒක අප තේරුම්ගෙන තිබෙනවා. කුසල් වල වැඩක් තිබෙන්නේ අකුසල් උපදින ශක්තිය අප තුල තිබෙන තාක්කල් පමණයි. කාතුල හෝ අකුසල් ඇතිවීමේ ශක්තිය පවතීද ඒ තාක්කල් කුසලයන්ගෙන් වැඩක් තිබෙනවා. මතක් කරන්නේ කුසල් අකුසල් දුරු කර තදංග වශයෙන් විස්කම්බන වශයෙන් සමුච්ඡේද වශයෙන් කුසල් වලින් කරන්නේ ඒ විදිහේ ඒ ප්‍රහාණ තුන. තදංග විස්කම්බන සමුච්ඡේද සමුච්ඡේද ප්‍රහාණය කියන නැවත නූපදනාකාරයෙන් මේ අකුසල ධර්මයන් දුරු කරන්නේ මාර්ග සිත්වල මාර්ග කුසල් වල. එයින් කෙරෙන ප්‍රහාණය තමයි සමුච්ඡේද ප්‍රහාණය. අනි සංඡේද ප්‍රහාණය සිදු කරන අවසාන පුද්ගලයා තමයි රහතන් වහන්සේ. උන්වහන්සේ රහත් වීමේ කියන එකෙන් අදහස් කරන්නේ ඒ ඉතිරිව තිබෙන කෙලෙස් සියල්ලම නැති කිරීම. ඉන්පසු කවදාවත් ඒ సంతානෙහි අකුසල සිතක් උපදින්නේ නැහැ. අකුසල් සිත් උපදින්නට පිළිවෙලක් නැහැ. අකුසල් වශයෙන් සිත් ඇතිවන්නේ කෙලෙස් අනුසය කෙලෙස් කියන ඒ ක්ලේශ ධර්ම පවතින තුරු පමණයි. එහෙම නිසා කුසල යන්න උපදින්නේ නැහැ. එහෙමකද දුරු කිරීමට අකුසල් නැති බැවින් දුරු කොට තැබිය යුතු අකුසලයි කියන කොටසක් නැති බැවින් කුසල් උපදින්නේ නැහැ. ඒ නිසා උන්වහන්සේ කරන යහපත් ක්‍රියා තිබෙනවා. ඒ ක්‍රියා සිදු කිරීමේදී වෙන කෙනෙකුට නම් කුසල් උපදිනවා. උපදිනවා රහතන් වහන්සේට ඒ වෙනුවට උපදින්න සිත් දක්වන්නේ ක්‍රියාස. එදින් එබැවින් රහතන් වහන්සේ කුසල් සිත් 21ම ඇති නොවන පුද්ගලෙ මහන්සේට කුසල් සිත් 21ම ලැබෙන්නේ නැහැ. උන්වහන්සේට ලැබෙන සිත් ක්‍රියාස. ඒකිරේ ඒ යම් හොඳ ක්‍රියාවක් සිදු කිරීමේදී උන්වහන්සේට උපදන සිත් වන්නේ ක්‍රියාස්. කොට නම් කුසල් සිත් වන්නේ. දැන් මේ ක්‍රියාසිත ලැබෙන රහතන් වහන්සේට අකුසල් සිත් කියන ඒවා ලැබෙන්නේ නැහැ. අකුසල් සිත් 12ක් තියෙනවා. ඒතකොට කුසල් සිත් 21කුත් අකුසල් සිත් 12ක් කියන ඒ 33ම ලැබෙන්නේ නැහැ. 33ම. උන්වහන්සේට ලැබෙන්නේ වීති සිත් වලින් නම්. එදා අපට අර භූමි භේදය පිළිබඳව කතා කරන විට මේ සතහනේ දැක්වෙන සිත් ගණන උදුරා ගැනීමේදී ටිකක් මේ පැටලෙන්නේ. එතන දක්වන්නේ වීති සිත් පමණක් නෙවෙයි. පුද්ගලයන්ට ලැබෙන සිත් කියලා දක්වන්නේ පුද්ගලයන්ට ලැබෙන වීති සිත් කියලා නෙවෙයි. පුද්ගලයන්ට ලැබෙන සිත්. ඒ සිත් කියන විට වීති නොවන සිතුත් ඇතුළත් වෙනවා. වීති වලට ඇතුළත් නොවන සිත්. ඒ නිසා මේ පතලෙවිල වුණේ මෙතන වචනේ තියෙනම පුද්ගලයන්ට ලැබෙන සිත් කියලා. පුද්ගලයන්ට ලැබෙන සිත් කියන විකයි පුද්ගලයන්ට ලැබෙන වීති සිත් කියන විකයි දෙක. ඒ එකම තේරුම නෙවෙයි. පුද්ගලයන්ට ලැබෙන සිත් කියන විට ඒ පුද්ගලයාට ලැබෙන සියලුම සිත්. පුද්ගලයාට ලැබෙන වීති සිත් කියවම දැන් අපට වුණා. අපට ලැබෙන වීති සිත් කියවම අපට මේ භවංග වශයෙන් ලැබෙන සිත අත්හරින්නට ඕන. එදී අපට භවංග වශයෙන් ලැබෙන සිත වෙන කෘත්‍යයකින් උපදිනවා. වෙන කෘත්‍යයකින් උපදිනවා කියල තදාරමණ කෘත්‍යයෙන් ලැබෙනවා. ඒ තදාරමණ කෘත්‍යයෙන් ලැබෙන විට ඒක වීති සිත. භවංග වශයෙන් ලැබෙන විට ඒක වීති මුක්ත සිත. නමුත් වීති සිත්යයි කියලා උදුරන විට ඒ භවංග වශයෙන් ලැබෙන එක සලකා නොවේ. වීති වශයෙන් වීති සිතක් වශයෙන් ලැබෙන බව සලකා ඒ අපට භවංග වශයෙන් ලැබෙන සිතත් වීති සිත් වලට ඇතුළත් කොට කතා කරන්නට වෙනවා. දැන් එනිසයි අර මේ ප්‍රශ්නේ මතුවේ නැත්තේ අනිත් පුද්ගලයන් පිළිබඳව කතා කරන විට. ඒ ආර්ය පුද්ගලයන් පිළිබඳව කතා කරන විටත් අර රූපී පුද්ගලයන් පිළිබඳව කතා කරන. රූපී පුද්ගලයන් කියන්නේ රූපී භක්ම ලෝකෙහි උපන් භක්මයක රූපී පුද්ගලයයි. එද රූපී භක්ම ලෝකෙහි උපදින්නේ ධ්‍යානෙන් නොපිරිහි කාලක්‍රියා කිරීම නිසා ඒ ධ්‍යානෙහි විපාක සිත ප්‍රතිසංදි සිත වශයෙන් ලැබීම. ඒ ප්‍රතිසංදි වශයෙන් ලැබුණු ඒ විපාක සිත ඒ රූපී පුද්ගලයාට ඒ ජීවිතය පවතින තාක් කල් ඒ ආත්ම භාවය පවතින තාක් කල් ඒ ප්‍රතිසංදි වශයෙන් ලැබුණු සිත භවාංග වශයෙන් ලැබෙනවා. භවාංග වශයෙන් ලැබෙනවා. ඉතින් මේ භවාංග වශයෙන් ලැබෙන විට ඒක ඒතනත්තාට ලැබෙන සිත. ලැබෙන සිත. ඒක වීති සිතක් නෙවෙයි. ලැබෙන සිත. එහෙම ලැබෙන සිත් ගන්න විට ඒ රූපී ධ්‍යාන උපදවා ගන්න පුද්ගලයන් පස් දෙනෙක් දක්වනවානේ. රූප ධ්‍යාන පහ. ඒ පහම ගන්නට වෙනවා ලැබෙන සිත් වශයෙන්. ලැබෙන වීති සිත් කියවම ඒ පහ අත්හරින්නට ඕනේ. මොකද ඒ පහ වීති වශයෙන් ලැබෙන සිත් වලට ගොඩට ඇතුළත් වෙන්නේ නැහැ. ඒවා මහත්ගත විපාක. ඒවට තිරෙන්නේ කෘත්‍ය තුනයි. පටිසන්ධි භවාංග චුති කියන කෘත්‍ය තුන. ඒ පටිසන්ධි භවාංග චුති කියන කෘත්‍යයන් වීති මුක්තවයි ලැබෙන්නේ. වීතියක ලැබෙන සිත් නෙවෙයි. ඒ නිසා ඒවා ඒකාන්ත වීති මුක්ත සිත්. ඒ වීති මුක්ත උනම් සිතක් වශයෙන් තමන්ට ලැබෙනවා. ඒක චිත්ත වීතියක ලැබෙන එකක් නෙවෙයි. මනෝද්වාර වශයෙන් ලැබෙන සිත මනෝද්වාරයට ගන්නේ ඒ ආවර්ජන සහිත වූ ඒ භවංගයට තමයි මනෝද්වාරය කියන්නේ. ඉතින් ඒ සිත ඔහුට ලැබෙන එක. එහෙම ගත්තම ඒ ධ්‍යාන පහම විපාක සිත් පහම ලැබෙන සිත වශයෙන් ගන්නට ඕනේ. ඒ නිසා තමයි අපි 38 උදුරලා ඊළඟට මොනවද ගන්න කියලා වීති සිතුයි හෙව්වේ. වීති සිත් වලින් නම් ලැබෙන්නේ ඒ 38 පමණයි. අර මහගත විපාක පහ එකතු කළාම ඒ 43 එන්නේ. දැන් ඒ සෛක්ෂයන්ට අසෛක්ෂයන්ට ඒ නිසා ලැබෙන සිත් ගන්නට වන්නේ අර 33 අත්‍යරියම අහේතුක ඒ කුසල් අකුසල් කියන ඒ 33 හා යතඵල 3 කියන මේවා හැර ඉතිරි සිත් 44 ඒ රහතන් වහන්සේට. ඒ කීවේ ඒ රහතන් වහන්සේ මේ රූපී රහතන් වහන්සේ කියන ගැන නෙවෙයි. ඒ ධ්‍යාන ලැබූ රහතන් වහන්සේට ලැබෙන සිත් ගැන. ධ්‍යාන නොලැබූ රහතන් වහන්සේට නම් 35ක් කියලා අපි ඉගෙන ගත්තා. ඒ 35යි කීවේ අකුසල් කුසල් කියන 33ම හැරුණාම ඊළඟට වහන්සේට උපදනා සිත් වශයෙන් ගන්නට තිබෙන්නේ පිළිවෙලින් අප ඉගෙන ගත්ත සිත් පිළිවෙලින් බලන විට මුලදීම ඉගෙන ගත්ත අකුසල් සිත් 12 අඩු වෙනවා. ඊළඟට දැනගත්තේ අහේතුක සිද්ධාට. ඒ අහේතුක සිද්ධාට වහන්සේට ලැබෙනවා. අහේතුක සිද්ධාට. එමුද අර ක්‍රියාසිතත් උපදිනවනේ මහග්ගත් මේ මේ මේ හසුදුප්පාද සිත ඒ 18. ඊළඟට කාමසෝභණෙහි ලැබෙන සිත් වලින් කාමාවචර කුසල් ලැබෙන්නේ නැහැ. විපාක සිත් අට ලැබෙනවා. ක්‍රියා සිත් අට ලැබෙනවා. ඊළඟට මහග්ගත කුසල් පහ නැහැ. ක්‍රියා සිත් පහ ලැබෙනවා. ඒ ධ්‍යාන සියල්ලම ලබාගෙන තිබේන. කීයේ රූපාවචර. අරූපාවචර ඒ කුසල් සිත් නැහැ. ක්‍රියා සිත් ලැබෙන. එමය එන්නේ 44. අහේතුක සිද්ධ 8ක්, කාමාවචර ක්‍රියා සිත් 8ක්, කාමාවචර විපාක සිත් 8ක්, මහග්ගත ක්‍රියාසිත 9ක් ඊළඟට ගන්නේ අරත් ඵලසිත. එහෙනම් අරගත්තාම 44. ඊළඟට සෛක්ෂයන්ට ත්‍රිහේතුක ප්‍රත්‍යඥයන්ට කියන මේ ඒ මේ පාඩමේ ඉන හැටියට සෛක්ෂයන්ට ත්‍රිහේතුක ප්‍රත්‍යඥයන්ට කිරිය ජවන් නොලැබේ. සෛක්ෂය කියන්නේ සෝවාන්, සකදාගාමි, අනාගාමි පුද්ගලයන්. පුද්ගල වශයෙන් ගත්තම එහෙම නැත්නම් සෛක්ෂ පුද්ගලයන් 7 දෙනෙක් ගන්නවා. සෝවාන් මාර්ගස්ත්‍යා, සෝවාන් ඵලස්ත්‍යා, සකදාගාමි මාර්ගස්ත්‍යා ඵලස්ත්‍යා, අනාගාමි මාර්ගස්ත්‍යා ඵලස්ත්‍යා, අරහන් මාර්ගස්ත්‍යා කියන ඒ 7 දෙනාම සෛක්ෂ කියලා ගන්නෙ. අරහත් ඵලස්ත්‍යා තමයි අසෛක්ෂකයා. නමුත් සිත් ලැබෙන සිත් පිළිබඳව කතා කරන විට මාර්ගස්ත්‍යන් ය කියන අයට ලැබෙන සිත් තිබෙන්නේ එකයි. ඒ මාර්ගසිත. ඒ මාර්ගසිත ලැබෙන අවස්ථාවේදී පමණයි මාර්ගස්ත කියන නම ලැබෙන්නේ. මාර්ගස්ත කියන්නේ මාර්ගෙහි පිහිටි කියන තේරුම. මාර්ගෙහි පිහිටි තැනත්තා. ඒ පිහිටීම මොහොතයි, ඒක චිත්තක්ෂණයයි. මාර්ගස්ත කියන නම. ඊට පස්සේ ඵලයට පැමිණෙන්නේ. එතෙන් සිට ඵලස්තය. ඒ ඵලස්තය තමයි සෝවාන් පුද්ගලයා කියන්නේ. මාර්ගස්තය නෙවෙයි. පලස්තයයි සකෘදාගාමි පුද්ගලයායි කියන්නේ. පලස්තය අනාගාමි පුද්ගලයායි කියන්නේ. පලස්තයයි රහතන් වහන්සේ. ඒ මාර්ගයේ උපදනා අවස්ථාවේදී නෙවෙයි. මාර්ගයේ උපදනා අවස්ථාවේදී හඳුන්වනවා නම් කියන්නට තියෙන්නේ එක්ක සෛක්ෂ කියන එකෙන් එහෙම නැත්නම් මාර්ගස්තය කියන. ඒ මාර්ගස්තයන් ඒ සෛක්ෂයන්ට ත්‍රි හේතුක ප්‍රත්‍යඥයන්ට ක්‍රියාජවන් ලැබෙන්නේ නැහැ නොරහත් බැවින්. සෛක්ෂන් සද්දනාගෙන් මෙහි ගැනෙන්නේ යටඵල තුනෙහි පීටි ආර්යයන් තිදෙනේ. ඒ කීවේ පලස්තය තුන් දෙනෙ. සෝවාන් පලස්තය, සකෘදාගාමි පලස්තය, අනාගාමි පලස්තය. ඒ අය පිළිබඳවයි කියන්නට තිබෙන්නේ. දැන් සෝවාන් පලස්තයාට කොපමණ සිත් උපදිනවද? සකෘදාගාමි පලස්තයාට කොපමණ සිත් ලැබෙනවද? අනාගාමි පලස්තයාට කොපමණ සිත් ලැබෙනවද කියලා අපිට උදුරාගන්න. සෝවාන් මාර්ගස්තයාට කොපමණ සිත් ලැබෙනවද කියලා අමුතුවෙන් සොයන්න දෙයක් නැහැ. සෝවාන් මාර්ගස්තයාට ලැබෙන්නේ එක සිතයි. ඒ මාර්ගස්සිත පමණයි. ඒකයි පලස්තයා ගැනයි එවිට කතා කරන්නට වන්නේ ලැබෙන සිත් ගණන පිරිසිඳ ගැනීම. ඒ මාර්ගස්තයන් සතර දෙනාට ලැබෙන්නේ සෝකීය මාර්ගසිත පමණයි. ත්‍රි හේතුක ප්‍රත්‍යඥයාට යට පලස්තයන් තිදෙනාට කිරිය ජවන් 18ක් නුලයි. ඒ ක්‍රියා සිත් සියල්ලම තිබෙන්නේ කීයද කියලා අප දන්නවනේ. අපි අභිධර්මයේදී සිත් පිළිබඳව ඉගෙන ගන්න විට ධාති වශයෙන් ඒ ක්‍රියා සිත් 20යි කියලා එක. ක්‍රියා චිත්තාන් 20. ඒ 20 ක්‍රියා සිත් අතුරෙන් ඒ ආවර්ජන සිත් දෙක. ආවර්ජන සිත් දෙක ජවන කෘත්‍යවත් සිත් දෙකක් නෙවේ. ඒ ආවර්ජන සිත් වල තිබෙන්නේ ආවර්ජන කෘත්‍යය පංචද්වාර වජ්ජනේ නම් ආවර්ජන කෘත්‍යෙම පමණයි. මනෝද්වාර වජ්ජනේ නම් ආවර්ජන කෘත්‍යයත් ව්‍යස්ථාපන කෘත්‍යයත් කියන කෘත්‍ය දෙකක්. මනෝද්වාර වජ්ජනේ මනෝද්වාරයේදී ආවර්ජන කෘත්‍යයේ සිට. ඒ සිට පංචද්වාරයේදී වත්තපන කෘත්‍යයේ සිට. ඒ නිසා කෘත්‍ය දෙකක් තිබෙනවා මනෝද්වාර වජ්ජනේ. එහෙම වුණත් ඒ ඇතිවන්නේ ජවන සිත් වශයෙන් නෙවේ. ඒවා ජවන කෘත්‍ය සිදු කරන සිත් නෙවේ. ඒ නිසා ක්‍රියා ජවන් තිබෙන්නේ 18යි. ක්‍රියා ජවන් තිබෙන්නේ 18යි. ඒ ක්‍රියා ජවනයන් අප ඉගෙන ගත්ත පිළිවෙලින් ඉස්සලාම උදුරන්නට තිබෙන්නේ හසුතුප්පාද සිත. ඒ ක්‍රියා ජවන් වලින් ගන්නට තියෙන්නේ හසුතුප්පාද සිත. ඊළඟට මහා ක්‍රියා 8. මහග්ගත ක්‍රියා 9. මහග්ගත ක්‍රියා 9යි හසුතුප්පාදයයි එකතු කළාම 10යි මහා ක්‍රියා 8යි 18යි. අන්න ඒ ක්‍රිය ජවන් 8 18 කියන ඒවා ලැබෙන්නේ නැහැ. ඒ පලස්තයන්ටත් ප්‍රත්‍යඥයන්ට පලස්තයන් තිදෙනාට යට පලස්තයන් තිදෙනාට ත්‍රි හේතුක ප්‍රත්‍යඥයාට ලෝකෝත්තර ජවන් 8ද නැත. අනෝනේ ඒ ත්‍රි හේතුක ප්‍රත්‍යඥයි කියන නමක් ලැබෙන්නේ නැහැ. ලෝකෝත්තර ජවන් අතුරෙන් යම් කිසිවක් ලැබෙන පුද්ගලයෙක් නම් ඒ ප්‍රත්‍යඥයයි කියන්නේ ඒවා ලබන තෙක් පමණයි. ඒවා ලැබුවාට පස්සේ නම් එවිට ආර්යයයි කියන්නේ. ඉතින් ඒ නිසා ඒ ත්‍රි හේතුක ප්‍රත්‍යඥයාට ලෝකෝත්තර ජවන් අටක් ලැබෙන්නේ නැත. ඒ නිසා ත්‍රි හේතුක ප්‍රත්‍යඥයාට ලැබෙන සිද්ධාත්වන්නට තිබෙන්නේ අර පිළියෙලින් සිද්ධාත්වන විට අකුසල් සිත් අහේතුකස. එහෙම ගත්තම ඒ මුල ඉඳලා සෝමනස්ස සහගත දිටිගත සම්පයුත්ත අසංඛාරික සිතේ කියන ඒ සිතේ ඉඳලා පිළියෙලින් කියාගෙන යන විට හසිතුප්පාදයේ ළඟට ඇවිත් නවතින්නට ඕන. හසිතුප්පාදය ගැන කියන්නේ නැතිව. ඒ දක්වා සිත් සියල්ලම ලැබෙනවා. 12යි 17යි 29. ඒ අශෝභන සිත් 29. මහා කුසල් මහා විපාක. මහා කුසල් ලැබෙනවා මහා විපාක ලැබෙනවා. මේ මහා විපාක මේ කතා කරන්නේ කවුරුන් පිළිබඳ ත්‍රි හේතුක ප්‍රත්‍යඥය ගැන. ඒ නිසා මහා විපාක 8. මහා කුසල් 8 මහා විපාක 8 මහත්ගත කුසල් 9. ඒ මහත්ගත කුසල් 9 කිව්වේ ධ්‍යාන ලබන ලැබීම 90යි ඒ ගන්නට පිට. ත්‍රි හේතුක ප්‍රත්‍යඥයාට ධ්‍යාන උපදවන්නට පුළුවන් කෙනෙක්. ධ්‍යාන ප්‍රමණක් නෙවෙයි මාර්ගඵලත් ලබන්නට පුළුවන් කෙනෙක්. එතකොට ත්‍රි මාර්ගඵල ලැබීමේදී ප්‍රත්‍යඥ භාවය නැතිව යන. නම් ධ්‍යාන ලැබීම නිසා ප්‍රත්‍යඥ භාවය නැතිව යන්නේ නැහැ. මාර්ගඵල ලැබීමේදී යම් ප්‍රථම මාර්ගයේ ලැබූ හැටියේම එතනත්තා ආර්ය පුද්ගල භාවයට පැමිණෙනවා. එහෙම නොල එහෙම පැමිණෙන්නේ නැතිව විහාම සියල්ලම උපදවා ගත්තත් ඒත් කියන්නේ ප්‍රත්‍යඥයක් ප්‍රත්‍යඥයක් නිසාද ඒ නිවන දැක්ක කෙනෙක් නෙවෙයි ලෝකෝත්තර ඥානය උපදවා ගත්ත කෙනෙක් නෙවෙයි ආර්ය භාවයට පැමිණි පුද්ගලෙක් නෙවෙයි ඒ නිසා ප්‍රත්‍යඥයක් එතකොට ඔය දැන් බඹලොව සිටින බ්‍රහ්මයා බුදුරජාණන් වහන්සේ නමක් මුණ ගැසී එහෙම නැත්නම් උන්වහන්සේ නමකගේ ශ්‍රාවකෙක් මුණ ගැසී අසන ලද ධර්මයේ නිසා මාර්ගඵලාදී ගමේ කොට නැත්නම් අනේ කැවදෙනාම ප්‍රත්‍යඥයෙන් ඒ නිසා තමයි නේව සංඥා නා සංඥා යතනෙහි උපන්නා පුනා දැච්ඡත්ති දුර්ගතින් කිය නැවත දුර්ගතියටද එන්නේ ය කියලා දුර්ගතියට යන්නේ නැහැ ආර්ය ආර්ය යන්නේ නැහැ දුගතියට දුගතියෙහි ආර්යෙක් ලැබෙන්නේ නැහැ ඒ වගේම ආර්ය භාවයට පත් කෙනෙකු නැවත ඉපදීම වශයෙන් දුර්ගතියකට යන්නේ නැහැ දුර්ගතිය එහෙම පිටින්ම ආර්යයන්ගෙන් විනිර්මුක්තයි සුගතියෙහි ආර්යයෝ අනාර්යයෝ කියන ඒ දෙපිරිසම ඉන්නවා ප්‍රත්‍යඥයා අනාර්ය පුද්ගලයා සෝවානාදී මාර්ග ඵලස් වලයන්ට ඵලයන්ට පැමිණි තැනැත්තා ආර්ය පුද්ගලයා ත්‍රි හේතුක ප්‍රත්‍යඥයාට ලැබෙන සිත් ගණන මේ දක්වන්නේ ඉහළම ගණන ඉතින් මේ අනුසාරයෙන් තමයි ඒ ගණන අඩු කරන්නට වන්නේ ඒ ධ්‍යාන එකක්වත් ලැබලා නැත්නම් නවයක්ම අඩු කරන්නට වෙයි. එතකොට ලැබෙන්නේ 45යි. ත්‍රි හේතුක ප්‍රත්‍යඥයා. ඒ නිසා තමයි ඒ ත්‍රි හේතුක ප්‍රත්‍යඥයාට ලැබෙන ධ්‍යාන නොලැබූ කාම පුද්ගලයන් කියන තැන ත්‍රි හේතුක ප්‍රත්‍යඥයාට ලැබෙන සිත් 45යි කියලා කියනවා. සෛක්ෂයන්ට සෛක්ෂය කියන්නේ සෝවාන ආදී ඒ පලස්ත පුද්ගලයන් තුන් දෙනා. ඒ යට පලස්තයන් තුන් දෙනාට දික්ඛිගත සම්පයුක්ත සිත් හතරක් විචිකිච්ඡා සම්පයුක්ත සිතක් ලැබෙන්නේ නැහැ. අත්නිසාද සෝවාන් මාර්ගයෙන් දික්ඛිය හා විචිකිච්ඡාව ප්‍රහාණය කරන ලද බැවි. එබැවින් ඒ පහ ත්‍රි හේතුක ප්‍රත්‍යඥයාට ලැබෙන සිත් 54න් ඒ පහ අඩු කළාම එතකොට කීයද ලැබෙන්නේ 49යි ඒ 49ට ඒ එකිනෙක නාගේ ඵලසිත එකතු කරන්නට සෝවාන් ඵලස්තයාට සෝතාපට්ටි ඵලචිත්තය සකෘදාගාමි ඵලස්තයාට සකෘදාගාමි ඵලචිත්තය අනාගාමි ඵලස්තයාට අනාගාමි ඵලචිත්තය ඒ විදිහට එකතු කළාම 50ක් වෙනවා ඒ සෝතාපට්ටි සකදාගාමි ඵලස්තයක්. ඒ 50 ලැබෙනවා. අනාගාමියා තවත් අඩු කරනවානේ. ඉතින් අනාගාමී පුද්ගලයාට තව දෙකක් අඩු වෙනවා. ඒ ද්වේෂ මූල සිත් දෙක. එතකොට මේ 50න් දෙකක් අඩු වුණොත් නම් 47යි. 47යි තමන්ගේ ඵලසිතත් එක්ක තමන්ගේ ඵලසිතත් එක්ක. එහෙමනම් ඒ අනාගාමී පුද්ගලයාට ලැබෙන්නේ 48යි. අනාගාමී ඵලස්තයාට දෝෂ මූල සිද්දකද නොලැබෙයි. එයාට සකෘදාගාමී මාර්ගස්තයා කියන මේ අයට ලැබෙන්නේ ඒ මාර්ගසිත පමණයි. ආර්ය පුද්ගලයන්ට තම තමන්ට අයත් ඒ ඵලසිත ලැබෙන ආර්ය භාවයට පැමිණෙන අවස්ථාවක් තිබෙනවා ඊට අනුතුරුව ඒ ඵලස මාර්ගස්තය මාර්ගයට පැමිණීම අනුතුරුව ඵලයට පැමිණීම එදින එහෙම ගන්නා විට සෝවාන් වන පුද්ගලයාට ඒ මාර්ගසිතයි ඵලසිතයි සකදාගාමියාට ඒ මාර්ගසිතයි ඵලසිතයි එහෙම ගන්නෙ නමුත් ඵලස්තයගේ වශයෙන් උයි ලැබෙන සිත් ගණන දක්වා දැන් ඒ ආර්ය පුද්ගලයන් සියලු දෙනාටම ලැබෙන සිත් පිරිසිදුනේ කොට අර මාර්ග සිත් හතරත් ඇතුළු කරන්නේ. එහෙම ඇතුළු කොට ගන්නට වෙන්නේ. ගාථාවක් තිබෙනවා, අසෙක්කානං චතුචත්තා දීස සෙක්කානු මුද්දිසේ චප්පඤ්ඤාසාව සේසානං චප්පඤ්ඤාසාව සේසානං චතුපඤ්ඤාස සබ්බථානි සම්භව චතුපඤ්ඤාස සම්භව. ඒ කීවේ අසෙක්කානං චතුචත්තා දීස කියන්නේ රහතන් වහන්සේට සිත් 44 අසෙක්කානං චතුචත්තාලීස සෙක්කානං උද්දිසේ චප්පඤ්ඤාසාව සෛක්ෂන්ත සිත් 56කයි කියනු ලැබේ. සේසානං අන්‍යයන්ට, එතකොට ඒ ප්‍රත්‍යඥයන් අන්‍යයන්ට චතුපඤ්ඤාස චතුපඤ්ඤාස කියන්නේ 54. දැන් අසෙක්කාන්ට ලැබෙන විසිත 44. අපි කලිනුත් කිව්වනේ, ඒ කීවේ මොනා ගැනද? 44 ඒ කීවේ අහේතුක සිද්ධාත කාමාවචර විපාක සිද්ධාත ක්‍රියා සිද්ධාත ධ්‍යාන ක්‍රියා සිද්ධ, ඒ කියන්නේ මහග්ගත ක්‍රියා සිද්ධ නවේ අර ඵල සිද්ධ. එනේ 44. ඉතින් ඒ එක එක ධ්‍යානයක් අඩු වෙනවා නම් අපි කියමු මේ ධ්‍යාන 9 එකක් අඩු වුණා නම් 43. ඒ විදිහට අඩු වෙනවා 43 42. එහෙම අඩු වෙලා එහෙම් පිටින්ම කීයට බහිනවද? 35කට. ඊළඟට අසෙක්කානං චතුච්චත්තා දීස සෙක්කානං මුද්දිසේ චප්පඤ්ඤාස සෛක්ෂේකීවේ ඒ සෝවානාදී මාර්ග ඵලයන්ට පැමිණි පුද්ගලයන්නේ අපි මේ සෛක්ෂයන් සියලු දෙනාම ගත්තම සිත් 56ක් ඒ සුදුසු පරිදි ලැබේ කියලා. ඒකයි අර චප්පඤ්ඤාසාව කිව්වේ චප්පඤ්ඤාස. ඒ සෛක්ෂයන් සත් දෙනාටම ලැබෙන සිත් එකතු කළාමයි එහෙම 56ක් වන්නේ. සෝවාන් ඵලස්තයාට ලැබෙන සිත් ගණන අප කිව්වා 50යි කියලා. ඒ 50ට මාර්ග සිත් 4 එකතු කළාම 54ක්. ඒ 50ට මාර්ග සිත් 4 එකතු කළාම 54යි. ඊළඟට ඒ සෝවාන් පුද්ගලයානේ සකෘදාගාමි පුද්ගලයාගේ අනාගාමි පුද්ගලයාගේ ඵල සිත් දෙක එකතු කළාම එවිට 56ක්. ඒ විදිහටයි ඒ සෛක්ෂාන්ත ලැබෙන සිත් 56ක. ඉතින් සුදුසු පරිදි ලැබෙනවායි කියලා කීවේ සෝවාන් මාර්ගස්ත්‍යාට නම් මාර්ගසිත පමණයි. ඒ විදිහට ගන්නට වෙන. සෝවාන් ඵලස්ත්‍යාට නම් සිත් 50යි. අවශේෂ පුද්ගලයන් 4 දෙනා අත වීති සිත් 50 සුදුසු පරිදි ලැබේ. මේ කතා කරන්නේ වීති සිත් ගැනම. වීති සිත් 50 ත්‍රි හේතුක ප්‍රත්‍යඥයාට ලැබෙන ලැබෙන්නේ සිත් 54 නැයි. මෙහි ද සුදුසු පරිදි කීෙහිින් දුර්ගති අ හේතුකයාට සිත් 37, සුගති අ හේතුකයාට ද්වි හේතුකයාට සිත් 41, ධ්‍යානලාභී ත්‍රි හේතුක ප්‍රත්‍යඥයාට 54, ධ්‍යාන නිලබෝහොත් ඔහුට 45. මෙසේ ලැබෙන පරිද්දෙන් ඉහත දක්වුවා අයිරින් සිත් ගණන් දැනගත යුතුය. ඒ අවශේෂ පුද්ගලයන් කියන එකෙන් මේ ආර්ය පුද්ගලයන් හැර හැම දෙනාම ගත්තා. ඒ හැම දෙනාගෙන්ම ඊටාම වැඩි සංඛ්‍යාවක් සිත් ලැබෙන පුද්ගලයා හැටියට දක්වන්නට තිබෙන්නේ ත්‍රි හේතුක ප්‍රත්‍යඥ. ඉතින් ඒ ත්‍රි හේතුක ප්‍රත්‍යඥයාට ලැබෙන සිත් ගණන ගත්තම ඒ ගණන් වලින්ම තමයි ද්වි හේතුකයන්ට අ හේතුකයන්ට ලැබෙන සිත් ගණන උදුරන්නට තිබෙන අරව අඩු කර. ඔවුනට නොලැබෙන ඒවා අඩු කර. දුර්ගති හේතුකයාට 37යි, සුගති හේතුකයාට ද්වි හේතුකයාට 41යි, ධ්‍යානලාභී ත්‍රි හේතුක ප්‍රත්‍යඥයාට 54යි, ධ්‍යාන නොලැබුවොත් 45යි. දැන් මෙතන මේ ඔක්කොම සිත් එහෙම පිරිසිඳ දක්වා තිබුණේ දැන් මේ තික් අප කීපු සිත් කාම භූමික සත්වයන් ගැන පමණ. කාම භූමිකේ කිවේ කාම ලෝකයේයි. කාම භූමියේයි. කාම භූමියේ 11ක් තිබෙනවා. 11 ස්වදෑරුම් කාම භූමිය. අනේ කාම භූමික සත්වයන්ට ලැබෙන සිත් පිළිබඳවයි මෙතෙක් ඒ කරුණ කීවේ. ඒ කාම භූමික පුද්ගලයන්ගෙන් එක කොටසක් ධ්‍යාන ලැබූ. අනෙක් කොටස ධ්‍යාන නොලැබූ. ඒ ධ්‍යාන නොලැබූ වන්ට ලැබෙන සිතා ධ්‍යාන ලැබූ පුද්ගලයන්ට ලැබෙන සිත වශයෙන් ඒ සියල්ලම දැක්වූයේ කාම භූමියේ සිටින පුද්ගලයන් පිළිබඳ. ඒගොල්ලෝ ඒ අය ප්‍රත්‍යඥ ආර්ය කියන ඒ දෙකොටසටම අයයි. ඊළඟට භූමි භේදයට. භූමි භේදයේ කියන විට ඒ භූමි අනුව ඒ භූමික සත්වයන්ට ලැබෙන සිත් පිළිසිත. දැන් භූමි කියන විට කාම භූමි, රූප භූමි, අරූප භූමි, ලෝකෝත්තර භූමි කියන භූමි සතරක්ම ඇති බව අපි මුලදීම ඉගෙන ගත්තා. සිත්වල භූමි භේදය දැනගන්න. භූමි වශයෙන් සිත් බෙදෙන විට තමා කාමාවචර සිත් 54, රූපාවචර සිත් 15, අරූපාවචර සිත් 12, ලෝකෝත්තර සිත් 8 කියලා ඉගෙන ගත්තේ භූමි භේදය. දැන් මේ සිත් ඇතිවන්නා වූ සිත් පිළිබඳව භූමි භේදය දක්වනවා. එයින් කියන්නේ ඒ භූමික සත්වයන්ට ලැබෙන සිත් ගැන. එහෙම නැතුව දැන් කාම භූමියේ සිටින අය ඉන්නවා. අපි කාම භූමික සත්වයෝ. ඒ කාම භූමිත වූවාට අපට රූප භූමියේ බොහෝ සෙයින් උපදනා සිත්තේ කියන රූපාවචර සිතුත් උපදවන්නට පුළුවන්. දැන් මෙහිදී රූපාවචර සිත් ಜಾති දෙකක් ලබන්නට පුළුවන්. ಜಾති දෙකක් කියේ කුසල ಜಾතියයි ක්‍රියා ಜಾතියයි. කුසල් මෙහිදී ලබන්නට පුළුවන්. අප කවුරු හරි ඒ ධ්‍යානය උපදවා ගත්තොත් ඒ උපදවා ගන්නා ධ්‍යානය වනුයේ ධ්‍යානසිත වනුයේ කුසලයක්. ඒක රූපාවචර කුසලයක්. ප්‍රථම ධ්‍යාන කුසලය, දෙතිය ධ්‍යාන කුසලය ආදි වශයෙන් ඒ සුදුසු පරිදි ඒ දක්වන්න. එහෙම නැත්නම් මෙහි සිටින රහතන් වහන්සේ නමක්. මේ කාම භූමියේ සිටින රහතන් වහන්සේ නමක් ඒ රූප ධ්‍යාන උපදවනවා. නැත්නම් උපදවන ලද රූප ධ්‍යානය යම් යම් අවස්ථාවකදී තමා ඒ ඊට සමවදීන. ඒ අවස්ථාවලදී වහන්සේට ලැබෙන්නේ රූපාවචර ක්‍රියාස. රූපාවචර ක්‍රියාස. ප්‍රථම ධ්‍යාන ක්‍රියාසිත, ද්විතිය ධ්‍යාන ක්‍රියාසිත. ඒ ලැබෙන නිසා ඒවායේ තිබෙන ඒ රූපාවචර බව නැති වෙන්නේ නැහැ. ලැබෙන්නේ කාම භූමික කෙනෙකුටයි, සත්වයට. නමුත් ඒ සිත හඳුන්වන්නේ රූපාවචර සිතක්. මක්නිසාද ඒ සිත බොහෝ සෙයින්ම හටගන්නේ රූප භූමියේ. ඒකයි ඒවනේ අපි ඉගෙන ගත්තේ. ඒ රූපාවචර සිත් කාමාවචර සිත්තේ කීවේ කාම භූමික සත්වයන්ට පමණක් ලැබෙන සිත් නිසා නෙවේ. ඒවා රූප භූමික සත්වයන්ටත් ලැබෙන ඒවා තිබෙනවා. අරූප භූමික සත්වයන්ටත් ලැබෙන කාමාවචර සිත් තිබෙනවා. නමුත් ඔවුනට ලැබෙනකොට ඒවාට රූපාවචර හෝ අරූපාවචර කියන්නේ නැහැ. ඒ භූමියට අයත් සිත්තේ. එනිසායි ඒවා පිළිබඳව ඒ භූමි භේදය දක්වන විට කියන්නේ නැහැ කාම භූමියේ ලැබෙන සිත් කාමාවචරයි කියලා. එහෙම කිව පෙරදි රූප භූමියේ ලැබෙන සිත් රූපාවචරයි, අරූප භූමියේ ලැබෙන සිත් අරූපාවචරයි. ඒ විග්‍රහය වැරදි. එනිසා එකතු කරන්නට ඕනේ අර බොහෝ සෙයින් කියන වචනයක්. කාම භූමියේ බොහෝ සෙයින් ඇතිවන සිත් කාමාවචරයි. ඒ බොහෝ සෙයින් කියන වචනය එකතු කළාම අන්‍ය භූමියේදී ඒ සිත් ලැබීම වළක්වන්නේ නැහැ. එහෙනම් ඒවා උපදින්නේ නැtei කියලා කියවෙන්නේ නැහැ ඒ. දැන් මේ භූමි භේදය දක්වන්නේ මෙතන මේ දක්වා අප කතා කළේ මොන පිළිබඳවද? ඒ කාම භූමික සත්වයන්ට ලැබෙන ඒ පුද්ගල භේදය අනුව ලැබෙන සිත් ගැන. ඒ සිද්ද නීති සිත් වශයෙන් ගන්න. නීති ඒ මොකද කාම භූමික සත්වයන්ට නීති මුක්ත සිත් කියලා ඒකාන්ත නීති මුක්ත සිත් කොටසක් ලැබෙන්නේ නැහැ. එරණේ ඒකාන්ත වීති මුක්ත සිත්තේ කීවේ මහත්ගත විපාක නවය. ඒ මහත්ගත විපාක නවය කාම භූමියේ ලැබෙන්නේ නැහැ. ඒ විපාක ලැබෙන්නේ රූපාවචර විපාක රූප භූමියේ, තරූපාවචර විපාක අරූප භූමියේ. ඒ නිසා කාම භූමික සප්පේනට ලැබෙන සිත් ගණන දක්වන විට නොකීවන් ඒ සිත් අහුලන්නට වන්නේ උදුරන්නට වන්නේ වීති සිත් වලින්මයි. මොකද අර නවයේ ලැබෙන්නේම නෑ උඹට. භූමි භේදය දක්වන විට වීති සිත් පමණක් නෙවෙයි පෙන්නා. ඒ භූමි වල ලැබෙන සිත් පෙන්නා. ඒ භූමි වල ලැබෙන සිත් ගන්නා විට ඒ භූමියේ මිස වෙන කිසි තැනක නොලැබෙන සිතද ගන්නට වෙනවා. ඒ භූමියේ ඒ පුද්ගලයාට ලැබෙන සිතද ගන්නට වෙනවා. ඒ නිසායි දැන් මේ 80ට අර විපාක සිත් 9ක් ඇතුළු කරන්නට ඕනේ. එතකොට සිත් 89ක් වෙනවා. රූප භූමියේ අපි නොලැබෙන සිත් බලමු. දැන් රූප භූමික සත්වේනට අකුසල් වලින් දෙකක් ලැබෙන්නේ නැහැ. දෝෂ මූල සිත. දැන් ලෝභ මූල සිතත් අකුසල් සිතක්. මෝහ මූල සිතත් අකුසල් සිත. ඒ සිත් ලැබෙන. දෝෂ මූල සිත් දෙක නොලැබෙන්නේ. මක් නිසා? දැන් ධ්‍යාන ලබන තැනැත්තෝ ඒ ධ්‍යානයෙන් කරන්නේ නීවරණයන් දුරු කිරීම. නීවරණ ඒ නීවරණට නීවරණ භාවයට පැමිණෙන ලෝභයක් තිබෙනවා. එහෙම නොවන ලෝභයක් තිබෙනවා. දැන් නීවරණ භාවයට පැමිණෙන ලෝභය තමයි කාමච්ඡන්ද කියලා දැක්වන්නේ. නීවරණ භාවයට නොපැමිණෙන ලෝභයක් තිබෙනවා රූප රාග අරූප රාග වශයෙන්. ඒවා නීවරණ හැටියට ගන්නේ නැහැ. ඒවා නීවරණ නම් ඒ ධ්‍යාන උපදවන්නටත් බෑ ඒවයි. නමුත් ධ්‍යාන ලැබීමටම ඒ රාගයේ ඉවහල් වෙනවා, හේතු වෙනවා. ඒ රූප භූමියේ ඉපදීමට නැත්නම් රූප ධ්‍යානෙ උපදවන්නට තිබෙන ආශාව නිසාම කෙනෙක් ඒ රූප ධ්‍යාන උපදවන. ඒ රූප රූපාවචර ධර්ම පිළිබඳව තිබෙන ආශාව, තණ්හාව, ඇල්ම, රාගය කියන එක මේ කාම ධර්ම පිළිබඳව තිබෙන ඇල්ම බඳු නීවරණ භාවයටම පැමිණෙන ඒවා නෙවෙයි. නීවරණ බව. ඒ නිසායි ඒ සිත් ලැබෙන. නමුත් ද්වේෂය නැහැ, නීවරණ නොවන ද්වේෂය. ද්වේෂය කොයිතරම් හෝ උපන්නොත් ඒක කෙනෙකුට නීවරණයක්. ඒ නිසා ඒ නීවරණ ගොඩට වැටෙන ද්වේෂ මූල සිත රූප භූමියේ රූපී භ්‍රක්‍මයිනට අරූප භූමියේ අරූපී භ්‍රක්‍මයිනට උපදින්නේ නැහැ. දැන් ලෝභය රූප භූමියේ උපන්නේ කොට වුවක් තමන්ගේ ධ්‍යානයට ආසා කරන භවනිකාන්තික ලෝභ ජවනියක් තියෙනවා. ඒ කියන්නේ දැන් රූප ධ්‍යානයක් උපදවලා රූප භූමියේ කෙනෙක් උපදිනවා. ඒ උපන්නාට පසු ඉස්සෙල්ලාම ඇතිවන ජවන් සිත් වන්නේ ලෝභ මූල සිත. ලෝභ මූල සිත එක්ක ditthිගත සංපයුත්ත නැත්නම් ditthිගත විපයුත්ත ඒක ඒ රූපී බුදු රූපී භක්මයකට පමණක් නෙවෙයි. රූපී ආර්ය පුද්ගලයකට වුණා. රූප භූමියේ උපදින ආර්ය පුද්ගලයකට වුණා. ඒ භවනිකාන්තික ලෝභ ජවණය පළමුවෙන්ම ඇතිවන ජවණේ වන්නේ. ප්‍රතිසන්දිය ඊළඟට භවංග මනෝద్වාරා වජ්ජන ජවණ කියලා ලැබෙන ඒ භවයට ආසා කරන ලෝභය සහිත වූ ජවනයක් රූපී භක්මයකට ධ්‍යානලාභී නිසා රූපී වුණේ මාර්ගඵලලාභී භක්මයකට වත් උපදී. ඉතින් වෙනස තියෙන්නේ මාර්ගඵල ලක් කෙනෙකුට නම් උපදනා වූ ඒ ලෝභය ditthigat vipayutta lobha. ditthigat vipayutta lobha sita. ditthiya නැති කරනවානේ. සෝවාන් මාර්ගයෙන්. ඒ භවනිකාන්තික ලෝභය දැන් සුද්ධාවාසයේ ඉපදින. සුද්ධාවාසයේ උපදින්නේ අනාගාමීන් වහන්සේ. ඒ අනාගාමීන් වහන්සේ ඉපද ඒ අනාගාමී කලසිත නෙවෙයිනේ ප්‍රතිසන්දිසිතවන්නේ. ප්‍රතිසන්දිසිතවන්නේ ඒ විපාකසිත, ධාරී විපාක. ඒ දැන් සුද්ධාවාසයේම උපදිනවා නම් සුද්ධාවාසයේ චතුර්ථ ධ්‍යාන භූමියට අයිති. චතුර්ථ අපි ඉගෙන ගත්ත ඒ මේ පංචක නයේ හැටියට පංචම ධ්‍යාන විපාකසිත. ඒ පංචම ධ්‍යාන විපාකසිතයෙන් ප්‍රතිසන්දි ගන්නා විට ඒ ප්‍රතිසංගයට අනුතුරුව භවංගවත් වැටෙන. භවංගේ වන්නේ ඒ පංචම ධ්‍යාන විපාකසිත. ඊළඟට ඒ ලැබූ භවයට ආශා කිරීම වශයෙන් උපදනා ඒ භවනිකාන්තික ලෝභ යවණියන් උපදිනවා මනෝද්වාරා වජ්ජනයට අනුතුරුව. එවිට උන්වහන්සේට ඒ අනාගාමී වහන්සේ සුද්ධාවාසයේ උපා ඒ අනාගාමී වහන්සේට ලැබෙන්නේ භවයට ආශා කරන භවනිකාන්තික ලෝභ යවණිය වශයෙන් දික්ඛිගත විපයුත්ත ලෝභ මූල සිත. අනේ එහෙම ඒ භූමිය කවරක් වුණත් ඒ කෙලෙස් සමුලින් නැතිනකොට ඒ භූමියේ ලැබෙන්නටම බැරි සිත දක්වන්නේ ද්වේෂ මූල සිත. ඒ ද්වේෂයේ තියෙන නීවරණ භාවය නිසාම අනිත් සිත් ඔහුට ලැබෙන ලෝභ මූල සිත, මෝහ මූල සිත. තදාලම්බන සිද්ද ලැබෙන්නේ නැහැ. අපි තදාලම්බන නියමය ගැන කතා කරන විට දැනගත්තා තදාලම්බන ලැබෙන්නේ කාම භූමික සත්වයිනට. කාමාවචර ධර්මයක් අරමුණු කරමින් උපදනා කාම ජවනයන්ට පස්සේ කාම භූමික සත්වයකට වෙන්නට. දැන් රූප භූමික සත්වයෙක් අපි ගන්නමු. දැන් මේ ධාත්මය බුදුරජාණන් වහන්සේ වෙතට එනවා. උන්වහන්සේගෙන් ධර්මය අස්තමනවා. බුදුරජාණන් වහන්සේ බොහෝම ඈත සිට දකින්නවත් නෙමෙයි, ලං වෙලා දකින්නවා. ඒ අප දන්නවානේ රූපාරම්මණය චිත්තක්ෂණ එකක් ගතකොට ద్వාරෙහි ගැටි චක්කුද්්වාරික චිත්ත වීතිය උපදිනවා නම් ඒ ගැටුණු රූපාරම්මණයට චිත්තක්ෂණ 17ක ආවිෂයෙන් එක චිත්තක්ෂණයයි ගතුනේ, චිත්තක්ෂණ 16ක ආවිෂයට තිබෙනවා. ඒ නිසා ඒ චිත්ත වීතිය අවසන් වන්නේ තදාරම්මන දෙවිදි තදාරම්මණයෙන් කියලා. ජවනන ජවනක් ඉපදිලා තදාරම්මන දෙකක් උපදිනවා. මේ මහා විපාක හෝ සම්තිරණ හෝ සිත තදාරම්මන කෘතයෙන් දෙවරක් ඉපදුනාම තමයි ඒ දෙවෙනි තදාරම්මනේ භංගයත් සමග තමා මේ රූපාරම්මණයට අයත් චිත්තක්ෂණ 17 සම්පූර්ණ වන්නේ. එහෙම ඒ தત્ත්වය වෙනස් වෙන්නට බෑ. බ්‍රහ්මේකු උන්වහන්සේ ඉදිරියේ ඇවිත් දකින්න බලන්න. ඒ බලන විට ඒ චතුද්වාරික චිත්ත වීතිය උපදිනවා. ඒ උපදින චිත්ත වීතිය අරමුණ වන්නේ චිත්තක්ෂණ 17ක අවශ්‍ය ඇති රූපාරම්මණයකින් චිත්තක්ෂණ එකක් ගන්න. මොකද ద్వාරයට ගැටෙන්න බෑයි කියනවනේ. ద్వාරෙහි ගැටෙන්න නැtei කියනවා. එහි පටන් ගන්නම. ඒ නිසා යටත් පිටසින් එකක්. එතකොට චිත්තක්ෂණ 16ක ආවි තිබියදී ద్వාරෙහි ගැටුණු අරමුණක් අරමුණු කරමින් ලැබෙන චක්සුද්්වාරික චිත්තවිතිය. එහෙම වුණත් ඥාත්මයාට ඒ අතිමහන්තාරම්මණය ගෙන ලැබෙන සිත් තේරියේ තදාරම්මන ඉපදීමක් නැහැ. ඒ උපදින්නේ නැත්තේ එතම භක්මේ කාම සත්වයක් නෙවේ. ඒකයි කාම භූමික සත්වයිනට කාමාවචර කාම ධර්මයක් අරමුණු කරගෙන. දැන් රූපාවචර ධර්ම තිබෙනවා, අරූපාවචර ධර්ම තිබෙනවා, ලෝකෝත්තර ධර්ම තිබෙනවා. ඒවා අරමුණු කරමින් ලැබෙන චිත්ත වීතිවල ජවනයන්ට අනතුරුව තදාරම්මන උපදින්නේ නැහැ. කාමාවචර ධර්මයක්ම ආරම්භු කරන්නට ලැබෙන ජවනය කාම ජවනයක්ම වෙන්නට ඕන. දැන් ජවන් තිබෙනවානේ අර්පණා ජවනාගේ, ඒවාට පස්සේ උපදින්නේ නැහැ තදාහ. ඒ අනේ නිසා ඒ තදාබලම්බන සිත් කියන මේවා ලැබෙන්නේ නැහැ. ඒ තදාරමන කෘත්‍යෙම ලැබෙන්නේ නැහැ. මේ භූමිය. කාම භූමික සත්‍යයන්ට ලැබෙන බැවින්ම. ඉතින් ඒ තදාරම්මන කියන ඒවා එහි නොලැබෙන්නේ කෘත්‍ය. තදාරම්මන කෘත්‍ය ලැබෙන්නේ නැහැ. තදාරම්මන කෘත්‍යවත් සිත් නම් 11ක් තිබෙනවා. සම්පීරණ සිත් 3යි මහා විපාක 8යි. එයින් මහා විපාක 8 එහි ලැබෙන්නේ නැත්තේ තදාරම්මන කෘත්‍ය එහි නැති බැවින්. නමුත් ධර්මයන්ට ඇස් තිබෙනවා. ධර්මයන්ට කන් තිබෙනවා. ඇස් තිබෙන නිසා දකින්නට පුළුවන්. කන් තිබෙන නිසා අසන්නට පුළුවන්. ඒ නැහැය ඝාන ජීවහා කාය කියන ඒවයි නැත්තේ. ඒ නිසා ඒ ගන්ධ සුවඳ දැන ගැනීම, රස දැන ගැනීම, පොට්ටබ්බයන් ස්පර්ශ කිරීම කියන ඒවා නැහැ. ඇසින් ඇස තිබෙන නිසා දකින්නවා, කන තිබෙන නිසා අසනවා. එතකොට ඒ දැකීම ඇසීම් වශයෙන් ගනු ලබන ඒ අරමුණු අරමුණු කරමින් උපදන සම්තිරණය තියෙනවා. දැන් සම්තිරණ කෘත්‍ය කරන සිත් තුන තදාරමණ කෘත්‍යයක් කරනවා කියලා අපි ඉගෙන ගත්තානේ. ඒ සම්තිරණ කෘත්‍ය ලැබෙන නිසා සම්තිරණ තුන ලැබෙනවා. තදාරමණ කෘත්‍ය නෙවෙයි සම්තිරණ කෘත්‍ය. තදාරමණ කෘත්‍ය නැති බැවින් මහා විපාකාට එහි ලැබෙන්නේ නැහැ. ඒ රූප භූමි අරූප භූමියේ සෝවාන් මාර්ගසිත ලැබෙන්නේ නැහැ. දන්වන්නේ සෝවාන් මාර්ගසිත ලැබෙන්නට උවමනා කරන කාරණයක් තමයි සද්ධර්ම ශ්‍රවණය කියන්නේ. ඒ සද්ධර්ම ශ්‍රවණයක් කොහොමටවත් නොලැබෙන අරූප භූමියේදී සෝවාන් මාර්ගසිත උපදවන්නට බැහැ. එක කන් තියෙන අය සලකන්නට වටින කාරණයක් කියලා. බණ නොඅසා මාර්ගඵල අධිගමනය කරන්නට බෑ. සෝවාන් වන්නට බෑ. ඒ නිසා ඒ තිබෙන කන් වලින් ප්‍රයෝජන නොලබන අය සිටිනවනේ. මොන බණක්ද කියලා සමහරු කියන්නට බැරි නෑ. බණ කන්දද කියලා. ඈ සමහරු මේ කැමදීම ගැන හිතන්නේ. ඈ ආර්ථිකය ගැනමයි හිතන්නේ. ඒ නිසා බණෙන් කණ්ඩායම් වෙනවාද කියලා තාම බැරි නෑ. ඒ නම් බණ කියන එක අසංගත ලැබෙන්නේ කන් තිබෙන තාක්කල් පමණයි. කන් නැතිව කවදාවත් අහන්න ලැබෙන්නේ නෑ කොයිතරම් හිතුණත් තවන්ට. ඒ සමහර විට කෙනෙකුට හිතෙන්නට පුළුවන් මේක මහා කන්දස්ත්‍රියාවක් කියලා. බණ අහන්නට ලැබෙන එක. එහෙමත් හිතන අය සිටිනවනේ. නමුත් බණ අහන්නට ලැබෙන අවස්ථාවේ කියන එක තාම වැදගත් අවස්ථාවක්. ඒ මොකද මේ සද්ධර්ම ශ්‍රවණය කියන එක බොහොම දුර්ලභ දෙයක්. අපිට සමහර විටක සුලභ වශයෙන් ඇඟෙන්නට පුළුවන්. දැන් එහෙම කියනවනේ කොයි වෙලාවෙත් බණ, බදාදටත් බණ, ඉරිදටත් බණ, රෙදියේ කිය. ඒ වගේම හැමතැනම බණයි කියලා. නමුත් ඒ හිතන්නේ නැහැ. ඒ බණ නැති වෙලාවල් ගැන. ඒ සමදාවත් බණයි කියලාද වැඩි උනත් බෑ. බණ නැති වෙනේවා ආහායින අවස්ථා. ඒ අවස්ථා කොයිතරම් තියෙනවද? ඒ අවස්ථාවලදී තම මොනවද ඉගෙන ගන්න? වැඩි දෙනාගේ කතාව කවුරුන් ගැනද? තමා ගැනද? වැඩි දෙනාගේ කතාව මේ අනුන් ගැන. අනුන්ගේ වැඩ පිළිවෙල ගැන, අනුන් ගැන. දැන් මේවා මේ තමන් ගැන ඉගෙන ගන්නට තිබෙන. මේ ඔක්කොම මේ කියන ලද උපදවන්නටයි කියා දක්වන ඒවා නැත්නම් ලැබෙන සිත්තේ කියන ඒවා තමන්ට මේ සංසාර දුකින් නිදහස් වන්නට තමා තුළ උපදවා ගත යුතු සිත්ම තිබෙනවා මෙහි දැක්වෙන. සමහරක් ඒවාට උපකාර වන සිත්තිද. දැන් ධ්‍යාන පිළිබඳව උගන්වන්නේ බුද්ධාගමේ. ඒ ධ්‍යාන නිසාම ගිහින් බබලව සැරිසරන්නට නෙවෙයි. ඒවා ඒ සමත බලය ඇති කර ගැනීමට ධ්‍යාන පිළිබඳව තමයි. ඊළඟට මාර්ගඵල කියන ඒවා බුදු ශාසනයකදී විසක වෙන ශාසනයක ඉගැන්වෙන ඒවා නෙවෙයි. බුද්ධ ශාසනික. ඉතින් මේ මාර්ගඵල සිද්ධියන උගන්වනවා පමණක් නෙවෙයි. මේ මාර්ගඵල උපදවන්නට කළ යුත්තේ කුමක්ද කියන එකත් උගන්වනවා. එයයි ධර්මයෙන් කෙනෙක් දැනගන්නට දැනගන්නේ. ඉතින් එහෙම දැනගන්නට නොලැබෙන කෙනෙකුට කොහොමදවත් මාර්ගඵල අධිගමනය කරන්නට බෑ. පාරමී තිබුණා. පාරමිතා නොතිබුණු කෙනෙක් නෙවෙයි උපතිස්ස පරිවාජකයා. ඒ උපතිස්ස පරිවාජකයන්ට අසජී හාමුදුරුවන්ගෙන් මේ චතුරාර්ය සත්‍ය ප්‍රතිසංයුක්ත අර ගාථාවේ ගාථාව අසනතුරු ගාථාවේ මුල් අර්ථයේදී සෝවාන් මාර්ගඵලයන්ට පැවුණොනේ. නමුත් ඒ අසනතුරු මේ නුවණ පහළ කරගන්නට බැරි වුණා. ඒ නිසා සිරසයාගේ අහන්නට. ඒ නිසා අහන එක බොහොම හොඳින් අහන්නට. ඒ අහන එක ඒතම නතු කරගත් සිත් ඇතිව අහන්නට. ඒක පුරුද්දට යනවා. ඒක එතකොට පුරුදු වෙනවනේ. දැන් සාමාන්‍ය මිනිසුන්ට අමාරුම වැඩක් තමයි මේ සිත පිළිබඳව. සිත එක අරමුණක පවත්වන්නේ. බොහොම අමාරු කාර්යයක්. ඒක මහා දඬුවමක් හැටියටයි සමහර විටක කෙනෙකුට හිතෙන්නේ. දඬුවමක්. දඬුවමක් නෙවෙයි. හැබැයි සමහර විටක සිතට දඬුවමක් දිය හැකියි. ඒක මහා කුළු ගොනෙක් වගේනේ. ඒ කුළු ගොනෙක් වගේ මේ අත හැසිරෙන සිත එක අරමුණක නැවැත්වීමට කරන වෑයම සිතට යම් දඬුවමක්සේ වැටෙන්නට පුළුවන්. නමුත් එබඳු දඬුවමක් කරන්නට වටින වස්තක. එංග සිතේ තිබෙන බලය ඒ තරම්. මේ සිත අපව නිර්යාදී සතර අපායට ගෙනියන. ඒ නේව සංඥා නා සංඥා යතනිය දක්වා වූ බමලවට හැදගෙන යන්නට පුළුවන් එක. ඒ වගේම මේ සිත හරි හැටියට ප්‍රවත්වුවොත් කෙනෙකුට ඒ සියලුම සංසාර දුක්ඛයන්ගෙන් විදුණු නිවනට පැමිණෙන්නට පුළුවන්. ඒ නිසා සිත පිළිබඳව උගන්වන අන්තිසි දහම ඔය කාරණයට යොමු කරන්නේ නැහැ. බුද්ධාගම තිබෙන්නේ කුමටද කියලා බලුවොත් මේ ඔක්කොම ඉගෙන ගන්න ඕන. ඉගෙන ගන්න පුළුවන් තරම් ඉගෙන ගත්තට වරදක් නැහැ. ඒ ඉගෙනීමෙන් Tamanta අන්‍යයන්ටත් උපකාර කරන්නට පුළුවන්. නමුත් මේ කොගෙන්ම බලාපොරොත්තු වෙන්නේ එකම නෙවෙයි. විමුක්තියයි බලාපොරොත්තු. විමුක්තිය. නිදහස. මොනයි නිදහස? මේ පංචස්කන්ධ දුක්ඛය. ඉතින් මේ පංචස්කන්ධයට සම්බන්ධ කරුණම තමයි මේ අපි ඉගෙන ගන්න. පංචස්කන්ධයෙන් පිටතර එකක් නෙවෙයි. දැන් මේ අප කතා කළේ සිත් ගැන. සිත් කියන්නේ පංචස්කන්ධයෙන් ඒකදේශය. විඥානස්කන්ධය. විඥානස්කන්ධය. ඒ විඤ්ඤාණස්කන්ධයෙන් ඒ විඤ්ඤාණස්කන්ධයක දෙකකට බෙදා දක්වත හැකි කොටස් කරත හැකි විඤ්ඤාණෝපාදානස්කන්ධ විඤ්ඤාණස්කන්ධ විඤ්ඤාණස්කන්ධයේ කියන විට සියලුම සිත් ගන්නවා සිත 89 විඤ්ඤාණෝපාදානස්කන්ධයේ කියන විට සිත 81යි ගැනෙන්නේ ලෞකික සිත් 81 ඒ මක්නිසාද ඒ 81 තමයි කෙනෙකු ලෝභයෙන් දිත්තේන් අල්ලා ගන්නෙ ලෝභයෙන් දික්කේ නල්ලා ගන්න. දැන් අප මෙතෙන්දී කතා කළා. සෝතාපට්ටි මග්ගචිත්ත ඵලචිත්තාදී වශයෙන්